ඒ වාර්තාාවේ නිර්දේශ ක්‍රියාත්ම කරන්න නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. ඒක හැමදේම මේ රට තුළ දේශපාලන හා පරිපාලන බලතල කොහොමද ව්‍යාප්ත කරන්නේ බෙදාගෙන. ඒතකොට උතුරේ හමුදාවේ කාර්යභාරය වියුත්තේ කුමක්? රසවාදී පනත සම්පූර්ණයෙන් අකුලන්න, මහජන ආරක්ෂක පනත දැඩි ප්‍රතිසංස්කරණයට භාජනය කරන්න, උතුරේ ඉඩම් පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඒකේ සඳහන්. ඉතින් මේ ඔක්කොම මේ රටේ අභ්‍යන්තර කාරණා. ඉතින් මේවා සියල්ලක්ම අතට අරගෙන ඒගොල්ලෝ වැඩ කටයුතු කරනවා නම් එහෙනම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මොකද්ද කාර්යභාරය? ඉතින් මේ විදිහ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේවා සම්බන්ධයෙන් අපේ ආගමික නායකයන් දැනුවත් වීම කාලීන අවශ්‍යතාවයක් හැටියට අපි දකිනවා.